අපි තමයි අත්විවරව දැම්මේ එතුමාගේ ජයග්‍රහණයට. අන්න එම නිසා එතුමාව අයිති කරගන්න කාටවත් බෑ. එතුමා අයිති එක්සත් ජාතික පක්ෂයේ කියන එක මම තමුන්නාන්දලට මේ අවස්ථාවේ මතක් කරන්න. ඉතින් අපි ඉදිරි කාලයේදී කියනවා අපිත් එක්ක අත්වාර බැඳගෙන වැඩ කරන්න. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් කියනවා තමන්ගේ වටිනා ඡන්දේ නාස්ති කරන්න එපා. අපිත් එක්ක අත්වාර බැඳ ගන්න. අපේ රට අලුත් භාවිතයකට අරන් යන්න අපි බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතික පක්ෂය මම අනාවැකියා කියනවා විපක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සන්ධානයටයි මන්ත්‍රීවරු 50% වැඩි ආපු වෙන්න. උපරිමෙන් මේ ගන්න. ඒකේ ඒගොල්ලෝ පිළියරක් තියෙනවා. අද පක්ෂෙ මිදිලා ඊයේ පාර්ලිමේන්තුව විතරව අරිනකොට විපක්ෂයේ මන්ත්‍රීවරු දන්නේ නැහැ මොන පැත්තෙන්ද තර කරන්නේ කියලා.